ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදේවත් වාසනාවන්ත පින්තුනි ජගත් හේවගේ මහත්මා ප්‍රධාන පින්තුනි හැම දිනෙකම අද දින විහාරස්ථාන රැස් වෙලා ඊටම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරලා නිමාටපත් වෙච්ච අවස්ථාව මේ පින්තුනි ඊටම ධර්මික උපයාගත් වස්තුව මේ පහදන් කරලා ඉමා ශ්‍රද්ධාවෙන් ස්වාමීන් වහන්සේල වෙනුවෙන් සංඝ සතු දානමය පින්කමක් සිදු කළා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පැවැත්තුවා මේ සියලු පින්කම් කිරීමෙන් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ සිරෝමනී සඳරත් නෝනා මහත්මියගේ උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඉතින් එතුමියට ආශිර්වාද කරන අතරේදී මේ සහභාගී වෙච්ච හැම දිනාටම සතුට වෙන්න පුළුවන් ඔබේම දෑතින් ඔබටම ආශිර්වාද පිණිස සිදු කළව පින්කමක් සේ කියලා හිතලා සතුටටපත් වෙන්න පුළුවන් ඉතින් විහාරස්ථානයකට එන එක ඔබේ ජීවිතයට ආශිර්වාදයක් සම්බුද්ධ පූජා පැවැත්වීම ඔබට ආශිර්වාදයක් මේ ස්වාමීන් වහන්සේලා දැක ගන්න එක වන්දනාමාන කරන එක දානේ පූජා කරන එක මේ හැමදේම අපේ ජීවිතයට ලැබෙන ලොකු ආශිර්වාදයක් මේ සියලු පින්කම් අපට කරගන්න ලැබුණේ සම්බුද්ධෝත්පාද කාලයක් ලැබෙච්ච මේ කාලෙක බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන අපේ ජීවිතයට ලැබුණු නිසායි අපි මේ වගේ පින්කම් කරන්නේ ඉතින් පින්නතුන් දන්නවා මේ ශ්‍රද්ධා ප්‍රතිලාභයේ නොලැබිච්ච අය ලෝකේ කොහොමද කාලය ගත කරන්නේ කියලා. උපන් දිනයක් අහම කොහොමද ඒ කට්ටිය කාලය ගත කරන්නේ? ඥාතින සලකනවා කියලා මොකද කරන්නේ? ඒව දිහා බලනකොට අපට පේනවා වා විය පහදන් කළේ අය ඊටාම සල්ප ආස්වාදයක් තමයි ලබන්නේ. ඒ කට්ටිය කරන මොහොතේ විතරයි. නමුත් බලන අප මේ බුද්ධ ශාසනයක් ලැබෙච්ච මොහොතෙහි උපන් දිනයක් වැනි අවස්ථාවකදී කෙනෙකුට ආශිර්වාද කරන්න ඒ වගේම විවේක දිනයක් ලැබුණාම අපි මේ හැම අවස්ථාවෙදිම කරන්නේ දාන සීල භාවනා කියලා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කරලා අපේ ජීවිතේට ආශිර්වාද ලබා ගන්නවා මේ හැම දෙයකින්ම කරන්නේ අපේ හිත පිරිසුදු කරගන්න එක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්ම කරුණු ඉලක්ක කරලා තියෙන්නේ අපේ මානසික සතුට දිනු කරගන්න මානසික සතුට දිනු වෙනවා කියන කාරණය තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි අපි කොයිතරම් දුරට හිත පිරිසිදු වෙනවාද කියන කාරණය. සිත පිරිසිදු කරන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පාලියෙන් එක දේශනා කරන්නේ සචිත්ත පරියෝධපණං කියලා. Purifying one's mind. All the doctrines that Buddha has explained for the world can be summarized into one stanza. සචිත්ත පරියෝධපණං. සචිත්ත පරියෝධපණං means purifying one's mind. As Buddhists, we especially practice three meritorious deeds. Dana, Sila, and Bhavana. Dana means offering something to others or sharing something with others. Sila means virtue or moral conduct, especially Panchasila, the five precepts, and also Bhavana, meditation. These are the three meritorious deeds that we do for our inner peace. Our main purpose of our life is that happiness. In the world, you know, everyone does everything for their inner peace, for their happiness. But Buddhism has explained the real way, what we do to achieve the real happiness. Our happiness completely depends on purifying our mind. Our mind has negative thoughts, unwholesome mental states. Greed, anger, and delusion. By practicing generosity, offering something with others, we trained our mind to overcome greed or attachment. When we practice generosity, when we offer something to others, our mind is so pure and calm. That is why Buddha says, he who practices generosity has a very peaceful mind. That is why we have to practice these kind of activities. He who has a generous heart gains a lot of happiness, Buddha says. Not only that we do as meritorious deeds, but we practice five precepts. Abstaining from stealing, abstaining from killing beings, abstaining from sexual misconduct, abstaining from false speech, abstaining from intoxicating drinks and drugs. These are the things that we do for our inner peace. Finally, We don't do any slight wrong activity which is censored by the wisdom. This is the highest discipline. When we do something, when we speak something, we think again and again whether it is correct. This is the discipline. Finally, we practice meditation. Meditation can be divided into two. One of them is practicing loving kindness meditation, metta bhavana. When we practice metta bhavana, contemplating on dasam, may all beings be well, happy and peaceful. Again and again, we practice this meditation technique. As the result of practicing loving kindness meditation, we are able to overcome anger. Anger is one of the main reasons that disturb our peace of mind. If we are angry, everything that we earned is useless. That is why Buddha says, he who wishes to attain the peace of mind should practice loving kindness meditation. This is the very first step of the path of liberation. According to Karani Metta Sutta, the Metta Sutta Buddha says, Yantan santam padam abhisamecca sabbe satta bhavantu sukhitatta. He who wishes to attain the peace of mind should practice loving kindness meditation. If you are able to practice loving kindness meditation, and then we can keep our attention in the highest level like a Brahma. Not only that, finally Buddha explains the way how we develop our mind to the maximum level by practicing mindfulness. Mindfulness means being aware of our body and mind. We always take care of our mind. We are aware of the state of mind. When mind is angry, we understand how my mind has anger. When our mind is greedy, we understand how my mind has greed. When mind is lustful, we understand how my mind has lust. With this understanding, we are able to overcome negative thoughts, unwholesome mental states from our mind. This is the highest skill that we can gain in this life. As the result of this practice, Buddha says, according to Mangala Sutta, Puttasaloka dammehi cittam yassana kampati asokam virajam khemam etam mangalamuttamam. If we can make an unshakable mind, that no one can disturb our peace of mind, especially if we are able to make a strong mind among the worldly conditions. There are 8 worldly conditions. Astaloka dhamma, atalo dhamma, labalaba, gain and loss, yasayasa, honor and dishonor, prasansaninda, praise and blame, and sapadukum, happiness and misery. Among these worldly conditions, if we are able to make an unshakable mind that no one can disturb, this is the highest bliss in our life. According to this pattern, we start this spiritual journey by practicing generosity. Generosity is the very first step. Then virtue or seal. Next, practicing loving kindness meditation. And finally, practicing mindfulness. Being aware of our body and mind. This is the Buddhist path. The more we practice these qualities, the more we overcome negative thoughts from our mind, greed, anger and delusion. As the result of practicing this pattern, finally we are able to overcome suffering, and also we can achieve the real happiness, which is the main purpose of everyone who was born in this world. Think me pinnatun. මේ හැම පින්කමක්ම කරමින් බලාපොරොත්තු වන්නේ ඔබේ ජීවිතයට ආශිර්වාද ලබා ගන්න. ඉතින් ඔබ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් දානය පූජා කරනකොට ඔබට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා. ඒ ධර්ම ශ්‍රවණය කිරීම ඔස්සේ අපේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. ස්වාමින් වහන්සේලා දැක ගන්නකොට, පණ දහම් අහනකොට මේ දහම් මඟ අපට විවර වෙනවා. දානය, සීලය, මෛත්‍රී භාවනාව, සතිමත් බව මේ ගුණංග අපේ ජීවිතවල පුහුණු කරන්න පුළුවන් නම් අපි තමයි මේ ලෝකේ වාසනාවන්තමයි වටපත් වෙන්නේ. ඉතින් මේ පිනතුන් බොහොම වෙහෙස මහන්සි වෙලා ඉගෙන කියාගෙන, හරි හම්බ කරගෙන, මේ දරුවන්ගේ වැඩ කරන අතරේදී ඔබ මේ වගේ පින්කම් කරනකොට ඒක ඔබේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා. අපි පින්නොතුනි මේ වගේ ලස්සන ජීවිත ගත කරන්නේ නිකන් නෙවෙයි. අපි සසර බොහෝ පින්දහම් කළා. අතීතයේ දාන ශීලාදී පින්දහම් කළා. ඒ පින්කම් ආනිසංසයෙන් තමයි අපි මේ වගේ වාසනාවන්ත ජීවිත ගත කරන්නේ. ඒ විතරක් නෙවෙයි මේ වගේ සාමකාමී පරිසරයක පටින් ලැබිලා තියෙන්නේ. ඒ අතීතයේ පින්කම් ආනිසංසය විදියට. බැරි වෙලාවත් අපි ඉපදුනේ ඉන්දියාවේ වගේ නම් නැත්නම් අප්ගනිස්තානයේ සිරියාවේ වගේ රටක නම් කොයි වගේ තත්ත්වයක් වේද? කොයිතරම් දුකක් ඉන්නේ නේද? පින්නතුනි ඒ තත්ත්වයන්ගෙන් වැළකීලා අපි මේ වගේ පරිසරයකට රැගෙන ආවෙන එක නෙවෙයි. අපිම කරපු පින්කම ආනිසංස විදියට. ඒ අපේ මේ තරම් දුරක් රැගෙන ආවේ අපි ඉගෙන කියාගෙන රැකී රක්ෂා කරන්න විතරක් නෙවෙයි. ඊට වඩා ලොකු දෙයකට තමයි අපි මේ ලෝකෙට ආවේ. ඒ මොකද්ද? ඒ තමයි බුදුන් සරණ ගිහිල්ලා, දහම් සරණ ගිහිල්ලා, මහා සංඝ රත්න සරණ ගිහිල්ලා මේ ධර්ම ශ්‍රවණය කළා. අපේ මනස, අපේ හිත ඉහළටම දියුණු කරගන්න තමයි අපි මේ සියලු ආශිර්වාදයන් පින්කම් ආනිසංස ලැබලා තියෙන්නේ. ඉතින් ඔබේ ගැන නිතර නිතරම හිතන්නට ඕන. මහන්සියල රැකී රක්ෂා කරන ගමන්, දරුවන්ට උගන්වන ගමන්, මේ වගේ ඉඩ ලැබෙන අවස්ථාවකදී දාන ආදී පින් දහම් කරගෙන හැකි දාග දුරට ධර්මයේ හැසිරෙලා මේ තමන්ගේ හිත, මනස ඉහළටම දියුණු කරගන්න උත්සාහ කරන්නට ඕන. ඒ අතර ඔබේ නමින් මිය ගිහිපු දෙමාපිය ආදී ඥාතීන් ඉන්නවා නම් එයට හැකි තාක් පින්කම් කළ පින් අනුමෝදන් කරන්න. ඔබේ අමතාත තාම ජීවත් වෙනවා නම් එයට දිනපතාම පුළුවන් නම් කතා කරන්න. එයට උදව් කරන්න. එයට බණහන් අවස්ථාව ලබා දෙන්න. සීල් ගන්න අවස්ථාව ලබා දෙන්න. එයාගේ ශ්‍රද්ධාව දිනු වෙන්න, පරිත්‍යාග සීලත්වය දිනු වෙන්න, ප්‍රඥාව දිනු වෙන්න වැඩ කරන්න. ඒක තමයි සැබෑලිසම අපි අමතර තාතර කරන සැලකිල බවටපත් වෙන්නේ. ඉතින් ජගත් මහත්මාට ශිරෝමණි නෝනට හුඟක් සතුට වෙන්න පුළුවන්. ඉතින් මේ විහාරස්ථානය සුරු කරගෙන නිරන්තරයෙන්ම පින් දහම් කරනවා. ඒ පින්කම් ඔබේ ජීවිත ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ පන්සල තුල බොහෝ දෙනෙක් ඇවිල්ලා පින් දහම් කළා. එයාගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්නවා. එවැනි විහාරස්ථානයකට ඒමම ඔබට ලොකු ආශිර්වාදයක්. ඉතින් මේ පන්සලට එනකොට මේ පිළිම වහන්සේ දකිනකොට කොච්චර සතුටදද? ඉතින් හැම දෙයකම ආශිර්වාදය ඔබට ලැබෙනවා. මේ පිළිම වහන්සේ ඉදිරිපිට එනකොටම ඔබට මේ දරුවන්ට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා හොඳට දෑතක දුකල වඳින්න පිළිම වහන්සේට, ස්වාමීන් වහන්සේලාට ගරු කරන්න, හොඳට ශ්‍රද්ධාව දිනු කරගෙන අපි වඩා වඩාත්ම අපේ ජීවිත වාසනාවන්ත කරගන්න උත්සාහ ගන්නමු. ඉතින් ජගත් මහත්ම වගේම නෝනා මහත්මිය, දරුවන් සහභාගී වෙච්ච හැම දෙනෙක්ම සතුටට පත් වන්න ඔබේ ජීවිතයට ආශිර්වාද පිණිස මේ සියදකලා උපින්කමක් කියලා. ඒ නිසා මේ සියලු පින්කම් ආනිසංසයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන ඔබ නමින් මියගිය ඒ ආදරණීය පියවරුන් ගුණදාස හේවගේ මහත්මයා, ඒ වගේම පියත් කිලක සඳරත් මහත්මයා ඇතුළු ඒ මියගිය ඥාති පිරිසක් පින් බලාපොරොත්තුකින් සිටිත්නම් ඒ සියලු ඥාතීහුද, ඒ වගේම ඔබ නමින් මියගිය යම් තාක් ඥාතින් වෙත්නම් ඒ හැම දෙනාමත් මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම මේ විශ්වයේ කොතනක හෝ පින් බලාපොරොත්තුකින් කිසියම් කෙනෙක් සිටිනවා නම් ඒ සියලුම දෙනාද මේ පිණින් සුවපත් වෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව මේ පිනුතුන් හැම දිනාටම, මේ දරුවන් හැම දිනාටම හොඳට ඉගෙන කියා ගන්නට, නිදුක් නිරෝගී බව සිදු කරගන්නට, අනාගතය සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා. විශේෂයෙන් අද උපන් දිනයේ සමරන ශිරෝමණී නෝනා මහත්මියට දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සලසා දෙත්වා. වඩා වඩාත්ම සතුටෙන් සැනසීමෙන් මේ දරුවන්ගේ කටයුතු හොඳට සිදු කරමින්, පින්දහමුත් කරමින් ජීවත් වන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා කියන පැතුමින් අපි දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දියා එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දියා එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දියා හොඳයි ජගත් මහත්මයා සිරෝමනී නෝනා දරුවන් වක්ම සතුටට පත් ගන්න අද දිනත් ඔබ සිදුකරන්න බලාපොරොත්තු වන පින්කම ඉතාම ලස්සනට අලංකාරවත්ව පින් වැඩෙන ආකාරයෙන් ඔබේ දැන්වීම සිදු කරගන්න ලැබුණා කියලා රැස් කරගත් මේ සියලු කුණ ධර්මවල ආශිර්වාදයෙන් අනුභවයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා විශේෂයෙන්ම ඔබ දෙපළගේම සුජීවත්වන ආදරණීය මෑණිවරුන් දෙපළට මේ පින්කම ආශිර්වාදයක් වේවා ඔබ හැම දිනාගේම සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ